2016 වසරේ දෙවෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන. නිවීම කියන මාතෘකාව හැම ජීවිතයකම පවතින හැම ජීවිතයකටම අදාළ කාරණයක්. ආගම, ජාතිය, වර්ගය කුමක්වත් ඒ නිවීම කොහෙද තියෙන්නේ කියලා මීට 2600කට පෙර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලක්පත් වෙන්නට පෙර බුද්ධ කෝලහලය කියලා එකක් ඇති වෙලා විමුක්තිය පිළිබඳව මහා පරේෂණාත්මක කාලයක් බවට පත් වුණා. අධ්‍යාත්මික විප්ලවයක්, යුද්ධයක් වගේ එකක් තිබුණා. හැමෝම එක එක දේ විමුක්තියයි කියලා කල්පනා කළා. එහෙත් ඒ කිසිදු කෙනෙකුට පූර්ණත්වයකටපත් විය නොහැකිව නතර වුණා. ඒ නතර වීම තුළ ඔවුන් දන්නා ප්‍රමාණයට ඒක විමුක්තියයි කියලා සිතුවා. ප්‍රශ්නාර්ථයක් ඉතිරිව තිබුණා. සියලුම ගැටලුවලට, ප්‍රශ්නවලට ප්‍රධාන සාධකය, මූල සාධකය මනුෂ්‍යයා ළඟ පවතින මමත්වයයි කියන මෙන්න මේ ප්‍රශ්නාර්ථය තිබුණා. ඒ ප්‍රශ්නාර්ථයත් රැගෙන ඒ ප්‍රශ්නාර්ථයට පිළිතුරු සෙවීම සඳහා අප්‍රමාණ කැපවීමක් කරලා ලෞතර බුද්ධත්වය, ලෝකෝත්තරත්වය, මේ සද්ධර්මයේ ලෝකේ මුලින්ම මනුෂ්‍ය ජීවිතයක් තුළින් මේ බුද්ධාන්තරය තුළ මතු වෙලා දැන් දෙදහස් ගණනක් තමයි වෙන්නේ. එහෙමනම් මේ ලෝකයේ, මේ විශ්වයේ පැවැත්ම අවුරුදු මිලියන, බිලියන, ට්‍රිලියන ගණන් වලින් ගණන් කළා. බුදු කෙනෙක්ගේ පැවැත්ම තාම අවුරුදු 3000ක්වත් නෑ, ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එහෙමනම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මින් කියන මේ බුදු වදන මොනතරම් සත්‍යයක්ද? මනුෂ්‍ය හැටියට ලෝකයේ කෝටි ගාණක් 700ක් 800ක් ජීවත් වුණා. ඒන් කෝටි 2300ක් බෞද්ධයෝ වුණා. ඒ කෝටි 2300නොත් සද්ධර්මය ආසා නිවන් මඟ හෙළි කරගන්න සතර අපායෙන් නිදහස් වෙන ජීවිතයට විසඳුමක් ධර්මයෙන් ලබන පිරිස මුළු මහත් ලෝකෙම ගත්තාම ලක්ෂයකටත් අඩුයි. බණහන පිරිස ඉන්න ධර්ම අවබෝධයකට පත් වෙන අය ලක්ෂයකටත් වඩා අඩුයි. එයින් අති දුර්ලභ වූ කෙනෙක් බවට පත්වීමට ඔබට හැකිනම් ඔබ මේ මහා මිනිස් සමාජය තුලත් මේ විශ්වය තුලත් මනුෂ්‍ය ආත්මය තුලත් දුර්ලභ මනුෂ්‍යත්වය තුල සම්බුද්ධත්වය තුල සද්ධර්මය ලැබීමේ ප්‍රතිලාභය තුල විශාල ප්‍රයෝජනය ගන්න තැනැත්තා ඔබමයි. ඒ නිසා ඔබ අතිශය දුර්ලභ වාසනාවන්ත කෙනෙක් හැටියට ඔබට උදාහරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්. කියන්නේ තමා පිළිබඳව සන්තෝෂය සතුට අගය කිරීම ප්‍රකාශ කරන්න පුළුවන්. කොහොමද මේ සසරෙන් එතරට යන්නේ? සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරත. සරුදේ සරු විදියට දකින්න, නිසරුදේ නිසරු විදියට දකින්න. එහෙමනම් අපි මේ සසර එතර වෙන්න බැරි වෙලා තියෙන ප්‍රධාන කාරණය තමයි නිසරුදේ සරු විදියට දැකීම. ඔබේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රයන් වලට ශරීරයට තමන්ගේ බලාපොරොත්තු ආකල්ප වලට තමන් දීලා තියෙන්නේ සරුයි කියන අදහස. කොහොමද මේ නිසරුයි කියන කේ අදහස? අපි කුඹුරක් නිසරු වුණායි කියලා කියන්නේ මොකද්ද? ඒ කුඹුරෙන් පළදාවක් ගන්න බැරි වුණායි කියන එක. මුකුත් ගන්න බැරි වුණා. මොනවා හරි දෙයක් ගන්න පුළුවන් නම් ඒ යම් දෙයකින් අපි ඒකට කියන්නේ නිසරුයි කියලා. මුකුත්ම ගන්න බැරි නිසා තමයි කියන්නේ නිසරුයි කියලා. ඒ නිසරු තැන සරුයයි යමක් ඔබ අරගෙන නැද්ද? අරගෙන ඉන්න. අන්න ඒ අවිද්‍යාව දුරු කරන්නයි මේ ධර්මයේ දේශනා කරන්නේ. භෞතික දේවල් අතහරින්න නෙමෙයි, ඔබේ මනස අතහරින්න, ඔබේ විඥාන පද්ධතිය අතහරින්න, විඥාන තුල උපාදාන ස්කන්ධය අතහරින්නටයි අනුශාසනය. පිටින් අතහරින්න ඕනේ. ඕනෑම තැනක ඉඳගෙන අත්හැරීම පුරුදු කරන්න පුළුවන්. මහරජවරු රජකම් කරමින් අත්හැරීම පුරුදු කරනවා. මහා සිටුවරු සිටුවරයෙක් සිටියදීම අත්හැරීම පුරුදු කරනවා. මහලතා පළඳනාව පැළඳගෙන සිටියදීම ඒ අතහැරීම පුරුදු කරලයි කටයුතු කරේ. අවබෝධය තුළ අතහැරීම අනවබෝධයෙන් අතහැරීමක් නොවේ. මේ ලෝකේ මිනිස්සු අතහැරීම කියන එක පුරුදු කරලා නැහැ, දන්නේ නැහැ. අනිත් අයගේ මනසත් එක්ක ගලපනකොට අපේ බෞද්ධ පින්නතුන්ගේ ළඟ තියෙන අතහැරීමේ මනස ඊටාම ශ්‍රේෂ්ඨයි, ඊටාම විශිෂ්ටයි. ඒ தത്വෙට අන්‍යාගමිකයන්ට පැමිණීමට බොහෝ කාලයක් ගත වේවි. මොකද හේතුව එක මහා පුදුම ආශ්චර්යමත් අතහැරීමක් බොහෝ දෙනෙක් ළඟ තියෙන්නේ. ඒ නිසාම තමයි මේ අධ්‍යාත්මික අතහැරීමත් ඒ ඇයට ප්‍රගුණ කරගන්න ලෙහෙසි බවට පත් වෙන්නේ. ටික පිරිසක් ඉන්නෝ ඒ පුණ්‍යාභි සංස්කාරයේ බැඳිලා ඒ සංස්කාරය තුලින් දිව්‍ය ලෝකයන් හිතාගෙන කල්පනා කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා. දිව්‍ය ලෝකේ ගියත් අපාය බිය නැති වෙන්නේ නැහැ. ඒ නිසා සදාකාලික අපාභිය නැති කර ගැනීමට මට අවශ්‍යයි කියලා දිව්‍ය ලෝකෙටත් එහා වටිනා කියන මේ දහම් කුසලයේ ඇති කරගෙන නිවන් මගට පිවිසෙන්නට කල්පනා කරනවා. බුද්ධිමත්ම ක්‍රියාවලිය මොකද්ද? දිව්‍ය ලෝක යන එකද මේ දුර්ලභ ධර්මයේ ලැබිච්ච වෙලාවේ නිවන් මගට පිවිසෙන එකද? නිවන් මගට පිවිසෙන එක. කල්යාණ මිත්‍රත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ කියන්නේ සද්ධර්ම අවබෝධයෙන් කියලා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වයක්. සද්ධර්ම ශ්‍රවණය කරන්න තමන්ට පුළුවන් තරම් කාලය වෙන් කරගන්න පුළුවන් නම් අවකාශය තියෙනවා නම් හේව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව විමසා බැලීමේ හැකියාව කරුණු කලපා සම්පින්දණය කර තේරුම් ගැනීමේ හැකියාව තියෙනවනම් නුවණ තියෙනවනම් ඒ නුවණින් අවබෝධ වෙන්නා වූ දේවල් තමන්ගේ ආත්ම පරිවර්තනයේ උදෙසා එකතු කර ගන්නවනම් ඔබ නිවනට අවශ්‍ය වෙන විදියට දවසින් දවස ඔබේ හැඩ වෙනස් කරගනි. දැන් ඔබේගේ අධ්‍යාත්මික හැඩ යක්ෂයෙක් වගේද, පෙරේතෙක් වගේද, දෙවියෙක් වගේද, තිරිසනෙක් වගේද කියලා අඳුනගෙන දවසින් දවස ඒ චරිත අතහැරලා රහතන් වහන්සේ කෙනෙක්ගේ හැඩයට හැඩගැහෙන්න ඕන. බුදු කෙනෙක්ගේ හැඩයට හැඩගැහෙන්න ඕන. ඔබට ඕනෑ විදියට හැඩගැස්වා ගැනීමක් නෙමේ කරන්න ඕන, ධර්මයට අදාළ ආකාරයේ හැඩගැස්වා ගැනීමක් කරන්න ඕන. දැන් ඔබේ මනස දැන් භාවනාවේ යොදවන්න කියලා මතක් කළාම ඔබ කැමති විදියක ඔබේ මනස පවත්වා ගන්නට උත්සාහ කළොත් ඔබට කරන්න බැරි දේ බවට පත් වෙන්නේ ඒ දේම තමයි. මේ ලෝකේ සත්වයා කැමති දේ නොලබන අය. කියන කාරණේ බුදුරජාණන් වහන්සේ ලබලා පෙන්වලා දීලා තියෙනවා. පුජ්‍යලත්වයක් තුලින් අවදි වී යම් කැමැත්තක් ඡන්දයක් ඇති වුනහම ඒ දේ තමයි ඒ තැනත්තා නොලබනම දේ බවට පත් වෙන්නේ. එකෙන් අදහස් වෙන්නේ මෙහෙමයි. හිත එකඟ වෙන්න ඕනේ කියලා කැමැත්තක් ඡන්දයක් ඇති වුනහම සිද්ධ වෙන දේ තමයි එකඟ වෙන්නේ නැති බවක් ඇති වෙනවා. එනිසා ඔබේ කැමැත්තට නොවේ ධර්මයේ ස්වභාවයට අනුවයි ඔබේ මනස හැඩගැහෙන්න ඕන. මම මගේ කියන මේ දෙන්න නිරන්තරයෙන්ම එකම මාවතේ ගමන් කරනවා. යම් යාළුවෙක් ඉන්නවා, ඒ යාළුවා කාලයක් හොඳින් ආශ්‍රය කරනවා. කාලයක් යන විට හිතනවා මේ යාළුවා මට සිටීම බාධාවක්. මේ යාළුවා මට සතුරුකම. මේ යාළුවා කරදරයක් කියලා කල්පනා කළා මොකද කරන්නේ? හිතට එනවා මම මේ යාළුවා මග හැරලා යන්ට ඕනේ කියලා. දැන් මම මගේ කියන දෙන්න යාළුවෝ දෙන්න මම කියන යාළුවයි මගේ කියන යාළුවයි දෙන්න එකට ගමන යන්නේ. මම අතහැරලා මගේ කියන යාළුවා වෙනම තනියෙන් ගමන් කරන්න පටන් ගන්නවා අර යාළුවට හොරෙන් ඈත් වෙලා. මගේ කියන දේ එය පමණක් මම ජීවත් වුණොත් මම නැතුව මේ දෙන්නට දෙන්නම හානි කරයි. මමත්වයේ මගේ කියන කෙනාට හානි කරයි, මගේ කියන කෙනා මමත්වයට හානි කරයි. දෙන්නම වෙන්ව වාසය කරන තැන දෙන්නටම යහපතක් තියෙනවා. බලන්න ඔබේ මනස තුල ඔබ ඈත් කරලා බලන්න, මගේ කියන එකේ වෙන පාරක යවන්න ඕන. එයා ඈත් කළා. මම කියන එකේ වෙන පාරක යවන්න. සම්පූර්ණ මේ සම්බන්ධතාවයේ බිඳලා මේ දෙන්න ස්වාධීනව නිදහසේ පාරවල් දෙක යවන්න බලන්න. මේ අන්‍යෝන්‍ය බැඳීම, මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ බිඳ දැම්මට පස්සේ හුදකලාව වාසය කිරීමට හැකියාවක් තියෙනවා. අධ්‍යාත්මික හුදකලාව. එහෙම නැතු බාහිර හුදකලාවක් නොවේ, අධ්‍යාත්මික හුදකලාව. මගේ කියන කෙනෙක් නැතුව මම කියන කෙනා තනිව ජීවත් වෙනවා. මගේ කියන කෙනා මමේ කියලා ස්වභාවය නැතුව ජීවත් වෙනවා. කොහොමද හිතේ ඇති වෙන සංසුන් බව? මමත්වයට සහනයක් ලැබෙනවා මගේ කියන කෙනා නැති නිසා. මගේ කියන කෙනාට සහනයක් ලැබෙනවා මමත්වය නැති නිසා. නොහඳුනන දෙන්නෙක් හැටියට, කිසිදු ගනුදෙනුවක් සම්බන්ධතාවයක් නැති දෙන්නෙක් හැටියට දෙපැත්තේ දෙන්න ජීවත් වෙනවා. මමත්වේ නැතුව මගේ කියන පීඩන හටගන්නේ නැත. මගේ කියන දේ නැතුව මමත්වයට පීඩන හටගන්නේ නැත. පීඩන හට ගන්නා, පීඩන දල්වන්නා වූ දෙන්න දෙපැත්තෙන් තමලා තියෙනවා. ප්‍රායෝගිකව ඔබ මේ මොහොතේ ක්‍රියා කරන විදිය දෙස හොඳින් අවධානය යොමු කරන්න. මම සහ මගේ ක්‍රියාවලියකටද ඉන්නේ? මම විසින් මගේ ක්‍රියාවලියක නියැලෙනවාද? මම මගේ යනු හඳුනා ගන්නා දේ, ක්‍රියා කරන්නා වූ දේ, විඳින්නා වූ දේ, දරා ගන්නා වූ දේ, මතක තබා ගන්නා වූ දේ මගේ. මම ඇසනම් මගේ වන්නේ ඇසේ ගැටෙන දේ. මම කනනම් මගේ වන්නේ කනේ ගැටෙන දේ. මම නාසය නම් මගේ වන්නේ නාසයේ ගැටෙන දේ. මම දිව නම් මගේ වන්නේ දිවෙහි ගැටෙන දේ. මම ශරීරය නම් මගේ වන්නේ ශරීරයේ ගැටෙන දේ. මම සිත නම් මගේ වන්නේ සිතේ ගැටෙන දේ. බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කිරීමෙන් අවශ්‍ය කළේ මිනිසයාගේ චින්තනයේ ඉක්මවා යන්නට කරුණ පැහැදිලි කිරීම තමයි මේ ධර්ම දේශනා කිරීම කියනෙහි අර්ථය වී යුත්තේ. ඇස ඉක්මවා දකින්න, ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකය දකින්න, පංච උපාදානස්කන්ධය ඉක්මවා දකින්න, පටිච්ච සමුප්පාදේ ඉක්මවා දකින්න, ත්‍රිලක්ෂණය ඉක්මවා දකින්න, අපේ පින්නතුන්ගේ නැසුවෝ ලෝභ ද්වේෂ මෝහ තියෙන්නේ අත්හරින්නද අල්ලගන්නද? රැස් කරන්නද අත්හරින්නද? ලෝභ ද්වේෂ මෝහ අත්හරින්න. අලෝභ ද්වේෂ මෝහ තියෙන්නේ රැස් කරන්නනේ. ඒ චූටි මොලේට තේරෙන්නේ නැද්ද රැස් කරනවා කියන තැන තියෙන්නේ ලෝභය කියලා? ඈ සමනින් හඳුරන හන්සෙලා එහෙම කියලා දෙනවද? අපි කියනවා අලෝභ අද්වේෂ අමෝහ රැස් කරන්න කියලා නේද කියන්නේ? එකතු කරන්න කියලා නේ. එතකොට එකතු කරනකොට එතන මොනවද තියෙන්නේ? ලෝභය. ලෝභය ඇති තැනම ද්වේෂය, ද්වේෂය ඇති තැනම මෝහය තියෙනවා. එතකොට පන්සලේ පින්කමක් කරනකොට වැඩේ කුසල් රැස් කරන පැත්තෙන්, පින් රැස් කරන පැත්තෙන් ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැද්ද? එහෙම ඇති වෙනවා. එමනම් අලෝභ අද්වේෂ අමෝහ තියෙන්නේ අත්හරින්න. ලෝභ දේශ මෝහ තියෙන්නේ අත්හරින්න. ඊට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් එතකොට මුකුත් නැහැ නේ හාමුදුරනේ කියලා. අපිට මුකුත් නැහැ. එතකොට මට මුකුත් හම්බ වෙලා නැහැ නේ කියලා. සංස්කාරක ලෝකයේ දුක්බර වෙන විට මේ අසංකාරික ලෝකයට පිවිස ඒ දුකෙන් ගැලවෙන්නටයි අපි උත්සාහ කරන්නේ. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? හා ඒ දේ තමයි ඔය වෙලා තියෙන්නේ. ඔය ඇතුළ ළඟ ඔය වෙලා තියෙන මේ දැන් මේ මොහොතේ ලෝභය, ද්වේෂය, මෝහය, එහෙම නැත්නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්මය, ඒ ලෝභ, ද්වේෂ, මෝහ වලින් ගැනීම. නිට්ටයයි සුඛයි ආත්මයි කියන එක ගැනීම. දැන් නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්තොත් මොකද වෙන්නේ කියලා අලුතෙන් ඉගෙන ගන්න ඕනේ. නෑ, දැන් මට මේ වෙලා තියෙන්නේ මොකද්ද? මේ මොහොතේ මේ ගැටලුව ඇයි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා ගත්ත නිසා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කවි කීකිය, සින්දු කීකිය, ගස් යට ඉටිකොළ එලාගෙන සුදු ඇඳුම් ඇඳගෙන මල් පහන් පූජ කර කර ඉන්නවා. ආතප්පාතක් නැතුව, තොරතෝන්ටියක් නැතුව ඉන්නව මොනවද? අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි කිය ඇටමාලි ගණන් කර කර. එමයි හම්බෙලා නැද්ද? අනුරාධපුර පැත්තේ එහෙම ගියාම ගොඩක් අය ඉන්නවා ඇටමාලි ගණන් කරනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඊට පස්සේ අත්ථි මාස්මින් කාහේ කේසා ලෝමා නකා දන්තය ඒකේ තියෙන ටික ගණන් කරනවා. නිට්ටයයි සුඛයි ආත්මයි ගන්නවටත් වැඩිය බරපතල හානියක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ගත්තොත් සිද්ධ වෙනවා. එතකොට අපි මොකද්ද ගන්න ඕන? මොකද්ද හරි මේ ලෝකේ? මොකද්ද ලෝකේ තියෙන හරිම ආගම? මොකද්ද ලෝකේ තියෙන හරිම දර්ශනය? ලෝකේ කිසිම ආගමක් හරි නැහැ, කිසිම දර්ශනයක් හරි නැහැ, කිසි දෙයක් ගන්න දෙයක් නැහැ, ලෝකේ ගන්න දෙයක් නැහැ. මෙන්න මේක දැන ගැනීම තමයි අනිත්‍යතාවයට පිවිසියා කියන්නේ. දුක දැන අතහැරියා කියලා කියන්නේ ආත්ම කොට නොගෙන අනාත්මීව වාසය කරනවා කියන්නේ අන්න ඒකට. එහෙම නැතුව අනාත්මය ආත්ම කරගන්න, දුක අල්ලගන්න, අනිත්‍ය නිට්ඨ කරගන්න දීපු ධම නෙමෙයි. දැන් නේද ඔය පුංචි මොලේ මකුළු දැල්ල එහෙම කැඩෙන්නේ? නේද ශ්‍රී ලාංකික අයගේ මොලේ වෙන්දේසිය දැම්මොත් බ්‍රෑන්ඩ් නිව් කියලාලු වෙන්දේසි වෙන්නේ. පාවිච්චි වෙලා නැහැලු. ජපනයේගේ චීනයේගේ ඒ වගේ කෙනෙක්ගේ දැම්මහම යූසබල් කියලාලු ඒ වගේ කෙනෙන්නේ. ලංකාවේ මොලේ බ්‍රෑන්ඩ් නිව් කියලාලු විතරනේ. ඒකට පාවිච්චි කළම නැහැ මොලේ. ඒක බොහෝ දෙනෙක් නෙමෙයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක සිද්ධ වෙන ඉඩ දෙන්නේ නැතුව අපි සම්මර්ෂණ ඥානෙ වැඩි දියුණු කරන්න ඕනේ. චින්තහමේ බලය වැඩි කරන්න. එහෙනම් වැඩි කරාම අධ්‍යාත්මික වශයෙන් එයා දියුණු වෙනවා. ආර්ථික වශයෙන් එයා දියුණු වෙනවා. එයාට මේ ලෝකේ තියෙන ධර්මය හොඳටම පේනවා. මේ ලෝකේ තියෙන ලස්සන හොඳට පේනවා. මේ ලෝකේ සොඳුරු තැනක් ලස්සන තැනක් බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා. දුක් අඩු තැනක් බවට පත් කර ගන්න පුළුවන්. කාගවත් හිතේ තියෙන ප්‍රශ්නේ අපිට නැති කරන්න බැරි වුණත් අපේ ප්‍රශ්න අපිට නැති කරගන්න හැකියාවක් තියෙනවා. තමන්ගේ ප්‍රශ්නේ තමන්ට නැති කරගන්න හැකියාවක් තියෙනවා. දැන් නිවන් දකින්න මොනවද අපි කරන්න ඕන? මොනවද කරන්න ඕන කියන්න බලන්න කටහඬ. මට නම් ඒ කරන්න ඕන දේ මොකද්ද කියන එක, කරන්න ඕන මෙන්න මේ දේ කියන එක මේ උගුරෙන් මෙහාට ඇවිල්ලා පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොනවා හරි ක්‍රියාවක් මම අතුලත හදලා එළියට අරගෙන මට එන්න පුළුවන් කමක් නැහැ. ඒකට උත්තරේ මොලෙන් සපෙලා ඒක සම්පූර්ණයෙන්ම තුනී කරලා දානවා. ප්‍රඥාවේ මනාකොට අවදිය ඇත්නම් අවිද්‍යාවේ පිබිදීම වළක්වන්නට පුළුවන්. ධර්මඥානේ අවදිය මනාකොට ඇත්නම් අවිද්‍යාවේ පිබිදීම වළක්වන්නට පුළුවන්. ඥාන දර්ශන යදා පඤ්ඤාය පස්සති. ඒක නුවණින් වටහා ගන්න දෙයක්. නුවණ මනාකොට ආලෝකමත් වෙන තැන සක්කාය දිට්ඨියට ප්‍රාත්මක් නැති වෙනවා. මේ ලෝකේ දුකයිද සැපයිද? මෙන්න අපේ හාමුදුරුවරුයි අපේ ඉන්න මේ දායක කාරක පින්නතුනුයි ඔක්කොම එකතු වෙලා මොකද කියන්නේ? ලෝකය දුකයි කියලා කියනවා. ඇයි ලෝකෙ දුක වුනේ? සැපයි කියලා තියෙන දෙයක් තියෙන නිසා. දුකයි කියන එක අයින් කරනවා. සපයි කියලා එකක් ලෝකේ තියේද? නෑ, පවතින විදියක් නෑ. සැපයි කියලා දේ අයින් කරනවා. දුකයි කියලා ලෝකෙ දෙයක් පවතීද? නෑ. මේක සරලව හරියට පූර්ණව පැහැදිලි කරගන්න මම මේ සරල සාරාංශය විතරයි පැහැදිලි කරේ. හොඳට සම්මර්ෂණයෙන් මේක තේරුම් ගන්න. පවතින්නේ නෑ. එතකොට මොන ලෝකේ මොනතරම් බොරුවක්ද මේ ලෝකේ දුකයි කියන එක? දැන් අහපු බණවල තියෙන අඩුපාඩුව සුළුපටු අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ. බරපතල අඩුපාඩුව. මොහොතක් ඔබ සිතුවොත් මුළු මහත් ලෝකෙම මිනිසුන් කවුරුත් නැහැ. ඔබ විතරයි මුළු ලෝකෙම ජීවත් වෙන්නේ. ඔබට මේ තියෙන යාන වාහනවල ඉඩකඩම්වල හිතේ මොන වගේද අගයක් සෑදෙන්නේ? ලෝකෙ කිසිම මිනිසෙක් සත්වයක් නැහැ, කවුරුත් නැහැ, ඔබ විතරයි ජීවත් වෙන්නේ. ඔබට මේ තියෙන ඉඩකඩම්වල යාන වාහනවල බිම් කඩවලල මේ තියෙන දේවල් වල අගයක් ඔබට කොහොමද සෑදෙන්නේ? ඔබට අගයක් සෑදෙයි කියලා හිතනවද? කිසිම අගයක් නැහැ. මට අගයක් සෑදෙන්න නම් තව කෙනෙක් ඉන්න ඕන. එතකොට මේ අගය කියන එක තියෙන්නේ මිනිසා තුළ පමණයි නේද? දැන් ගහක් උඩ වහලා ඉන්න කාකට වාහනේ අගයක් තියෙනවද? නෑනේ, ඌ කැත කරලා යන්නේ එකනේ එකට. ඔය කාර් එකට රින්ගන මීයකට ඒක අගයක් තියෙනවද? එක යගයක් නැහැ. උට හපන්න පුළුවන් තරම් හපලා දාලා යනවා. එතකොට මේ අගේ තියෙන්නේ කාටද? මිනිසාටගේ, මිනිසාට වෙන් කරගත්ත අගයක් ලෝකෙ තියෙනවා. එහෙනම් මේ මනස තුල තිබෙන්නේ කුමක්ද? නෝ, දෘෂ්ටිමේ අගය, සංකල්පමේ අගය, දිත්වයක් ඇතිතන හටගත්ත ශබ්දයක් නේද? බෙරේට තට්ටු කරන කෝට්ටක් තියෙනවා, බෙරයක් තියෙනවා. තට්ටු ගලහම කෝට්ටෙත් නැති බෙරෙත් නැති හඬ මතු වෙනවා. මෙන්න මේ හඬ තමයි පැවැත්ම කියලා කියන්නේ. මේ හඬ නැත්නම් පැවැත්ම කියලා එකක් නැහැ. මේ ලෝකෙ මේ විදියට බලාගෙන බලාගෙන ගිහිල්ලා අවසානයේ ගන්න දෙයක් නැහැ කියලා තැනට එනවා. කොතෙන්ට දෙන්නේ? ගන්න දෙයක් නැහැ. පාදාන කරන දෙයක්, අල්ල ගන්න දෙයක්, ගන්න දෙයක් නැහැ කියන තැනට එනවා. එතෙන් ආවට පස්සේ යා මොකද්ද ගන්න අදහස? මොකද දෙතෙන් ආවට පස්සේ ආයි ගන්න දෘෂ්ටිය? මොකද ආයතෙන් ආවට පස්සේ ආයි ගන්න සංකල්පය? රහතන් වහන්සේලා තනිව වාසය කරනවායි කියලා කියනවා. ඒකේ අරුත, ඒකේ අර්ථය කුමක්ද? මම වෙන්ව ගියා, මගේ කියන කෙනා වෙන්ව ගියා. මෙතන හඬක් ඇති කරපු දෙන්න දැන් නැහැ. දැන් තනිව වාසය කරනවා. රහතන් වහන්සේ ළඟ මමෙක් නැහැ. මගේ කියලා දෙන්නේ නෑ. මේ දෙන්න එකතු කරගෙන එකමග ගියා. ඒ නිසා දෙන්නෙක් එකමග යන්න එපා, තනිවම වඩින්න කිව්වා. දෙන්නෙක් එකමග යන්න එපා හුවා, තනි තනියෙන් වඩින්න කිව්වා. 69 ඒ වුණාට බුදුහාමුදුරු වැඩම කරලා තියෙන හැමතැනම 500ක් විතර එක. අනිකුත් ගමන් වලත් රාජාන් වහන්සේලා ගොඩක් ගොඩක් පිරිස ඕ වැඩම කරලා තියෙනවා. නමුත් මේ අදහස් කරේ මොකද්ද? හොඳේ දැනෙක් එක මග වඩින්න පාගො. මේ රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන ධර්මය. රහතන් වහන්සේලා 500ක් ගියත් එතන දෙදෙනෙක් වඩින්නේ නැහැ. දෙදෙනෙක් වැඩම කළත් එතන දෙදෙනෙක් වැඩම කරන්නේ නෑ. ඔබ තනියෙන් ගමන් කළත් එතන දෙදෙනෙක් ගමන් කරනවා. කවුද දෙදෙනා? මම, මගේ. තනිව ගමන් කරන්න, තනිව වඩින්න, තනිව වාසය කරන්න. එතන ඇවිදින විටත් වැඩ කරන විටත් ඔබ තනිව වාසය කරන්න. මොකක්ද එයින් අපිට ලැබෙන වාසිය? අපිට ලැබෙන වාසිය තමයි තත්තාකාරය. තත්තාකාරය තත්තාකාරයේ පවතින තැන අපිට පුළුවන් අපේ ගැටලුවත් විසඳගෙන අන් අයගේ ගැටලුවත් විසඳලා ලොකුම ධනය වන සාන්තුට්ටි පරමන්දනං කියන ඒ සන්තුට්ටි වාසය කිරීමේ හැකියාව තියෙනවා. මේ ලෝකේ මේ වෙනකොට ලෝකේ දුප්පත් වෙලා තියෙන්නේ මොන මොන මොන ධනෙන්ද? සන්තුට්ටි කියන ධනෙන් දුප්පත් වෙනවා. කාර්ය බහුල වැඩි වෙනකොට. ඉතින් සන්තුට්ටි කියන ධනයත් අනිත් ධනයත් එක්කම තිබුණාම එයා නියම ධනවතෙක් බවට පත් වෙනවා. පරම ධනය. මං අහන්නේ යමක් කෝටි වාරයක් මගේ කිව්වත් ඒක මගේ වේද? වෙන්නේ නැත. මේක මගේ නොවේ කිව්වොත් මගේ නොවේ වේද? එසේද වන්නේ නැත. මේක මගේ නොවේ කිව්වොත්, මේක මගේ නොවේ කිව්වොත් මගේ නොවන්නේ නැත. මේක මගේ කිව්වොත් මගේ වන්නේද නැත. කොහෙවත් අහල නැහැ නේ. ඒකයි අපි කියන්නේ මෙහෙට එන්නේ විශේෂ ධර්මයක් අහන්න. නොතේරෙන කෙනෙකුට මේක ඕ පිස්සු බණක්. තව කෙනෙකුට මේක අමා ධර්මයක්, රසයක් බවට පත් වෙනවා. මෙහි තියෙන අර්ථ රසයේ විඳින තැන විශේෂ ධර්මයක් අහන්නේ නේ. ඒ විශ්වීය ධර්මය වෙන තුනේ ඈ තෞතිසාවේ ඉන්න, තුසිතේ ඉන්න ඒ වටිනා දිවිවරු අහන ධර්මය, තේරුම් ගන්න ධර්මය. මෙතෙන්ටත් ඒ දිවිවරුන්ට තමයි මේක ඇහෙන්නේ. දිව්‍යමය බුද්ධියක් ඥානයක් තියෙන කෙනෙකුට තමයි මේ ධර්මය වැටහෙන්නේ. දිව්‍යඥානය තියෙන කෙනෙකුට තමයි මේක වැටහෙන්නේ. මේක මගේ නොවේයි දහස් වාරයක් කියවද මේ මගේ නොවන්නේ නැත. මේක මගේයි දහස් වාරයක් කියවද මේක මගේ වන්නේ නැත. කුමක්ද අර්ථය? මගේ නොවේයි කියවට මේ මගේ නොවන්නේ නැත. මගේයි කියවට මේක මගේ වන්නේ නැත. කුමක්ද අර්ථය? දහම් ගැටපද. අනුමාන ඥානයෙන් නැතුව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් සුවාගෙන යන්නේ. ගොඩාක් අය හරි දක්ෂය අනුමානයේ මොනවා හරි උත්තරයක් සපය ගන්න. එහෙම වෙන්න එපා. ඒවා අන්ධ උත්තර. ප්‍රත්‍යක්ෂ කරගන්න, පැහැදිලි කරගන්න. සමන්තම සංවේදී මේක දැනෙන විදිහට කටයුතු කරා. අපි රටක් වුණත් එහෙමනේ, මේ රටට ආවහම මේ රට මගේ රට කියලා කියනවා. මගේ රට වේද? වෙන්නේ නැහැ. අපි ඉන්දියාවට ගියාම වෙන රටකට ගියාම නේද මේ රට මගේ රට නෙමෙයි කියලා කියනවා. මගේ රට නොවේද? මගේ රට නොවේ කියවාට එය මගේ රට නොවන්නේ නොවේ කියන තත්වයට පත් වෙන්නේ නැහැ. මේ රට මගේ කියවාට මේ රට මගේ බවට පත්වන්නේ නැහැ. එතකොට මොකද්ද මේ මිනිස්සු කරන්නේ? නිෂ්ඵල ක්‍රියාවලියක්, නිෂ්ඵල සංකල්පයක්, නිෂ්ඵල දෘෂ්ටියක්, නිෂ්ඵල කර්මයක්. මේ ශරීරය මගේ කිව්වාට මගේ වේද? මගේ නොවේ කිව්වාට මගේ නොවේ වේද? මේ මගේ නොවේ කියන අයිතියක්වත් මේක මගේ කියන අයිතියක්වත් නෑ. දැන් පාරේ යන ගමන් තමන්ගේ යාළුවන්ට කී කියනවද? ආ මේ කඩේ මගේ නෙමේ. ඊට පස්සේ වාහනයක් දැක්කාම කාර් එක, ආ මේ කාර් එක මගේ නෙමේ. එහෙම කී කියනවද? එහෙම කී කිය ගියොත් එහෙම මොකද වෙන්නේ? අර ගියක් දැක්කම ඒකේ මගේ නෙමේ. යමක් මගේ නොවේ කියලා කියන්නේ ඒ තුලින් අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානය සිද්ධ වෙන්නේ නැත්නම් ඒව ගණන්නේ කොතෙන්ද? මගේ නොවේ කියන ගණේට. යම් කාරණයක් ඔස්සේ තමන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදාන ය වේද එතන ගැනෙන්නේ අන්න මගේ කියන ගණේට. යමක් වේදනා නැත්නම් ඒ මගේ නොවේ. යමකින් වේදනා ඇද්ද එතන මගේ වී ඇත කුමන හෝ ආකාරයට. ඒක මගේ නොවන කියන පදනම හෝ මගේ කියන පදනම එන්න පුළුවන්. හැබැයි ඔබ එතන වේදනාව විඳිනවා නම් ඔබ තේරුම් කරගන්න ඕන ඔබ එතන මගේ කියන පදනම ආතියනවා අරගෙන තියෙනවා. දැන් මොකද්ද භාවනාව? බුද්ධ භාෂිතයට අකුරක් නැහැ කියලා දැනගත්ත දවසට, බුද්ධ භාෂිතයට වචනයක් නැහැ කියලා දැනගත්ත දවසට, බුද්ධ භාෂිතයට පදයක් නැහැ කියලා දැනගත්ත දවසට, බුද්ධ භාෂිතයට සූත්‍රයක් නැහැ කියලා දැනගත්ත දවසට ඔබට සිතේවි ඔබ මෙතෙක් කල් බැලි මිරිකා වතුර ගන්නට උත්සාහ කරපු නිෂ්ඵල උත්සාහයක සිටී වගේ, මිරිඟුවෙන් ජලය බොන්නට ජල බිඳක් සොයා ගන්නට දරුවු ලදන දන්න ලද උත්සාහය ඔබට තේරේ. බුද්ධ භාෂිතයට වචනයක් නැත, අක්ෂරයක් නැත. එහෙමනම් ඔය අක්ෂර ඔස්සේ, පද ඔස්සේ, සූත්‍ර ඔස්සේ කෙසේ සොයන්ද? එතකොට තියෙනේම බොරුද ඇත්තද? තියෙනව ඇත්තද බොරුද? ඒ තියෙනව බොරු නෙමෙයි, හැබැයි ඇත්තත් නෙමෙයි. ඇත්ත බොරුව ඉක්මවා තියෙන දෙයක් තමයි මේ සූත්‍රවල ධර්මවල තියෙන්නේ. ඒත් අපි ඒක ඇත්තයි කියලා ගන්න තැන, තව කෙනෙක් ඒක බොරුයි කියලා ගන්න තැන, මේ ඇත්තයි බොරුවයි ඉක්මවා තියෙන ධර්ම දකිද? කවදාවත් දකින්නේ නැහැ. ඒ නිසා පදපරමයට නිවන් දකින්න බෑ. පදපරමය කියන්නේ වචනේ සීමාවෙන් පරමාර්ථයක් හැටියට, යථාර්ථය හැටියට ජීවිතේ දකින්න උත්සාහ කරන්නේ වචනේ සීමාවෙන්. ඒ වචනේ සීමාවේ විග්‍රහයක් කරන කෙනෙකුට යථාර්ථය පැහැදිලි කරන්න බෑ. ඒකනේ ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කියලා කිව්වහම් අහසේ පාසට හන්නේ නැත, ශ්‍රමණයෝ ටවුන් එකේ නැත කිව්වනේ. ශ්‍රමණයෝ ඉන්නේ කැලේ. තේරුණානේ පුතත් යන විග්‍රහයේ තියෙන දුර්වලත. එතකොට ওই විදියටම ගෙනල්ලා අච්චුව පැහැදිලි කරලා දෙන්න කිව්වොත් සමාජයේ කවද විද්‍යාත්මක බවට පත් වේද? අහසේ පාසටහ නැතිසේම ශ්‍රමණයෝද කිසි තැනක නැත. ශ්‍රමණයෝද බාහිරේ කියලා කියන්නේ ආරණ්‍යයත් බාහිරේ, නගරෙත් බාහිරේ. එතකොට ශ්‍රමණයා ඔබට පිය සටහනකින් සොයා ගන්න පුළුවන්ද? යාගිසි ස්වරූපයකින් සොයන්න බෑ. ස්වරූප සාපේක්ෂීය, සාපේක්ෂිතව එන්නේ එසකන නාසයේ දේ ශරීරයේ කියන තැන්වලට නේ ස්වරූපය ඉන්නේ. හැඩයක්, වර්ණයක්, ගන්ධයක්, රසයක් වෙන දේවල් වලට අපි කියනෝ යම්කිසි ස්වරූපයක්. මේ ස්වරූපයේ හඬක්, මේ ස්වරූපයේ රූපයක්, මේ ස්වරූපයේ ගන්ධයක්, මේ ස්වරූපයේ රසයක්, මේ හැඩ ගන්නා වූ විදියේ දැනීමක්, මේ හැඩ ගන්නා වූ සංකල්පයක්. ඔබට ඔබ ඉක්මවන්නත් ලෙහෙසි, හැබැයි ඔබට වඩාම අපහසු ඔබ ආගමේ කියලා ගත්ත දේ, ඔබ ජාතියේ කියලා ගත්ත දේ, ඔබ පක්ෂ පාටේ කියලා ගත්ත දේ ඉක්මවන එක තමයි අමාරු. ඒ නිසා මිනිසුන් අපි ඕ කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් සිංහල, කැපුවත් මුස්ලිම්, කැපුවත් හින්දු, කැපුවත් දෙමළ. එයින් අදහස් වෙන්නේ මොකද? මේ මනුස්සයාගේ අන්ධභාවය සම්පූර්ණයෙන්ම වැහෙන්නම වැහිලා ගිහිල්ලා ඉවරයි. කොළ පාටින් පඹයෙක් ආවත් අපි කොළ, නිල් පාටින් පඹයෙක් ආවත් අපි නිල්, රතු පාටින් පඹයෙක් ආවත් පඹයත් අපි පඹයා, පඹයට අපි. සිංහල නම් මොනව කළත් ආහාරයි, මුස්ලිම් නම් මොනව කළත් හරි, දෙමළ නම් මොනව කළත් හරි. එහෙමනම් මේ ලෝකේ අවිද්‍යාව නැමැති පරම මලකඩේ වැහිලා මලකඩ මිනිස්සු ටිකක් ඉන්නේ. මිනිස්සු හැමදාම මලකඩ කනවා. ඒ කියන්නේ මිනිස්සයා විනාශ වෙන එකට මොකද්ද කියන්නේ? මලකඩ කනවා කියලා කියන්නේ. යකඩේම බැඳෙන මලකඩ යකඩේ විනාශ කරනවා. මිනිසා තුළම හැදෙන අවිද්‍යාව අවිචා පරමං මල අනවබෝධය අදූරදර්ශී බව යථාර්ථවාදී නොවීම ප්‍රඥාහීන බව තමයි මේ මලකඩේ. නිවන් දකින්න ඕන බොහොම ඉක්මනින්. කාටද ඒ අවශ්‍යතාවය සැකසෙන්නේ? මට. හැබැයි නිවන් දකින්න බැරි මට ඇයි? මම නිසා. නිවන් දකින්න බොහොම ඉක්මනින් ඕනේ මට. නිවන් දකින්න බැරි ඇයි? මම නිසා. දැන් මොකද කරන්නේ? නිවන් දකින්න ඕනත් මට නම්, නිවන් දකින්න බැරිත් මම නිසා නම් මම මොකද කරන්නේ? අන්නේක තේරුම් ගන්න අපි පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. යෝනිසෝමනසිකාරය දෙන්න ඕන. සම්මර්ෂණය කරන්න ඕන. විදර්ශනා කරන්න ඕන. ධර්මඥානෙ වැඩෙනවා කියන්නේ අන්න එතන. මොනවා හරි වචන ටිකක් මතක හිට තියාගෙන ඉන්න එක නෙමෙයි, සංකල්ප තියාගෙන ඉන්න එක නෙමෙයි ධර්මඥානෙ කියන්නේ. නිවම්මක වේදනාත්මක මගක් නොවේ. වේදනාත්මක මගක්ද අවේදනාත්මක මගක්ද? නිර්වාණ ධර්මයේ අවේදනාත්මක මගක්. අවේදීතයි කියන්නේ ඒකයි. නිර්වාණ ධර්මයේ කියලා කියන්නේ නිරෝධ සහගත මගක්. අවේදීතයි නිරෝධ සහගතයි. විමුක්තිදායි මගක්. එතකොට මේ විමුක්තිදායි මගෙන් අවේදීත මගෙන් අපිට යමක් දැනේද? දැනෙන්න ඕනද? කිසිදු වින්දනයක්, ආස්වාදයක්, ස්වરૂපයක් දැනෙන්න ඕනද? දැනෙන්න ඕන නම් මේ අවේදීත මගේ නෙමෙයි යන්න ඕනම වේදීත මගක. වේදීත මග කියලා කියන්නේ ඒක නිවන නෙමෙයි, ඉන්ද්‍රිය සාපේක්ෂිතයි වේදීත මග. ඉන්ද්‍රියන්ට ගෝචරයි. ඉන්ද්‍රිය ගෝචර මාර්ගයේ ගමන් කළොත් එයා යන්නේ වේදීත මග, නිරෝධයක් නැහැ. සංස්කාරික මග. මේ අසංකාරික මගේ, අවේදීත මගේ, නිරෝධ සහගත මගේ ගමන් කරද්දී පින්නතුනේ අර වේදීත මගක තියෙන ලක්ෂණ නොවේ ඔබේ බුද්ධිය, මනස තුළ, ඥානය තුළ වැඩෙන්නේ. දුක්ඛ ස්වභාවයක් හෝ සුඛ ස්වභාවයක් පවතින්නේ නැහැ. නිවන සැපවන්නේ දුක සැප නැති නිසා. නිවන සැපවන්නේ දුක සැප නැති නිසා. දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයේ තේරෙනවද? තේරෙන්නේ නැත්නම් ඒක තමයි හොඳ. තේරෙනවනම් ඔබ ඉක්මනින්ම නොතේරෙන තැනටපත් වෙන්න ඕන. පෑදෙන්නේ තේරෙනව නම් තමයි නරක, නොතේරෙනව නම් හොඳයි. තේරෙන අය ඉන්නව නම් ඔබත් ඉක්මනින්ම නොතේරෙන තැනට පත්වන්න. මම මේ දේශනා කරන්නේ තේරුමක් නැති දහමක් නේ. තේරුම් තියෙනවා, ඒවත් අතහැරලා තමයි, තේරුමක් නැතිම කොටස අරගෙන තමයි මේ දේශනා කරන්නේ. තේරුමක් නැති දෙයක විඳීමක් විඳවීමක් නැත. කුමන හෝ ස්වરૂපයක තේරුමක් තියෙනවා නම් ඒකේ විඳීමක් විඳවීමක් තියෙනවා. සංස්කාරයකක් ඇති තැන තේරුමක් තියෙනවා. සංස්කාරකයක් නැති තැන තේරුමක් නැහැ. තෝරනවා කියන්නේ ප්‍රභේදනය කරනවානේ, බෙදනවා. බෙදීමක් නැති ධර්මයක්. දවසේ කාලය බෙදනවා. පැය කීයකටද? 24කට. ඉලක්කම් තප්පර විනාඩි තියෙනවා. කාලේ නැහැ. මිනීමක් නැති තැනකටපත් වෙන්න. අකාලිකෝ ධම්මෝ, මේක මනින එකක්, මිනුමක් නෙමේ. එතකොට ධර්මයේ අකාලිකයි කිව්වහම ධර්මයේ පොතේ තියෙනවද? ධර්මයේ කිසිම පොතක නැහැ. දැන් මමත් පොත් ලියනවා. පොත් තියෙනනේ, පූර්ණ නිදහස තියෙනවා, සඳහන් මල් තියෙනවා, රෑ දහවල ඉක්මව රහතුන් තියෙනවා, විදර්ශනා භාවනා තියෙනවා. මේ පොතේ ධර්මයේ නැහැ. ඒකට හේතුව මෙහි ඇති හැම සෑම අක්ෂරයක්ම කාලයෙන් යුක්තයි. කාලයේ අක්ෂර, කාලයේ වචන, කාලයේ ඉස්පිලි පාපිලි ඇලපිලි පොතෙහි අර්ථයක් නෑ, බලන පුජ්‍යලයාගේ සිතෙහි තියෙන ගුණයත් එක්ක එයාට අර්ථය වැටහෙන්නේ. දැන් මේක උසස් ගැඹුරු චින්තනයක් දර්ශනයක් තියෙන කෙනෙක් මේ සදහම් මල් පොත බලලා කියනවා, ස්වාමීන් වහන්සේ මේ එක වචනයක් මට සතියක් හිතන්න දේවල් තියෙනවා. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් මේ පොත අරන් කියනවා, සයින්හන්සේ ඒක අපේ චූටි ළමයට කියවන්න දුන්න කවි වගේනේ, පොඩි පොඩි ළමයින්ට ඒක හොඳයි, මල් පොකුරුකුත් තියෙනවනේ නේද, අපේ පොඩි බබාට කියවන්න දුන්න කවි ආසයි එයා කියවන්න. ඒක තමන් තේරුම් ගන්න ප්‍රමාණය. මේ ලෝකයේ ආගම් වලින් කළා තියෙන්නේ නෙවැරදි මානව දහම යථාර්ථයේ මතු කරනවා වෙනුවට ආගම් විසින් මිනිස්යාට අසාධාරණ අනවශ්‍ය බලපෑමක් ඇති කරලා මිනිස්සු අන්ධභාවයට පත් කරලා මානසික දුගී භාවයට පත් කරලා මානසික අසරණ බවට පත් කරලා ඒ ආගමික දැල්වලට අහුවෙච්ච හැම මිනිස්සෙක්ම මේ වටිනා මිනිසත් ආත්මය නිස්කාරණ ආත්මයක් බවට පරිවර්තනය කළා. ආගම් විසින් මුළු මහත් ලෝකයටම මහා විශාල සාපරාදී අපරාධයක් සිද්ධ කළා තියෙනවා. ඒ තමයි මිනිසාගේ චින්තන නිදහස, දර්ශන නිදහස, සංකල්පන නිදහස වසා දමා තියෙනවා. ඔබට මෙහි කිසිවක් නැත. ඔබගේ චින්තන නිදහස, සංකල්ප නිදහස සපුරාම අනන්තය කොට ඇත. ඔබ දැනට ටිකක් හරි කොටු වෙලා ඉන්න සංකල්පමේ නිදහසකින්, චින්තන නිදහසින්, දර්ශන නිදහසින් යම් තැනක කොටු වෙලා ඉන්නවනම් ඒකෙනුත් ඔබ මුදවා අනන්ත නිදහස කරා ඔබ රැගෙන ඒමයි අපගේ ධර්ම දේශනා තුළ බලාපොරොත්තුව. ඔබ දැනටත් යම් ප්‍රමාණයක යම් තැනක සිර වී සිටිනව නම් ඒකිනුත් නිදහස් වෙන්න ඕන. රහතන් වහන්සේ නමක් කියලා කියන්න පෙන්නතුනි, රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. බුදු කෙනෙක් කියලා කියන්නේ බුදු කෙනෙක් නෙමෙයි. මාර්ගඵලලාභී කෙනෙක් කියලා කියන්නේ මාර්ගඵලලාභී කෙනෙක් නෙමෙයි. එතෙන්ට පත්වීම තමයි බුදු බව, රහත් බව, මාර්ගඵලලාභී කියලා කියන්නේ. අන්න එතෙන්ටපත් වෙන්න ඕන. නම් බුදු කෙනෙක් හැටියට හිටියොත් එහෙම මොකද වෙන්නේ? ආයි කෙනෙක් පුජ්‍යලේ හැටියටයි සමාජයට පිවිසෙන. රහතන් වහන්සේ කෙනෙක් හිටියොත් හරි ප්‍රශ්නය. මාර්ගඵලලාභී කෙනෙක් හිටියොත් හරි ප්‍රශ්නය. මාර්ගඵලලාභී කෙනෙක් නේ. සාතු කෙනෙක් නෑ, බුදු කෙනෙක් නෑ. ඔහු කෙසේද හඳුනාගන්නේ? ප්‍රඥාවෙන් නුවණින් යථා අවබෝධයෙන් මිස තමා දෙස බලා තමන් අවබෝධ කරගෙන පූර්ණත්වයට පත්ව ඒ ඇසින් දහම් ඇසින් බලන ඇරෙන්නට තහතුන් දකින්නට බෑ. දේවදත්ත බුදුන් දැක්කද? දැක්කද බුදුන්? මොන හැමදාම ළඟින් හිටියේ පුඩි ගාලේ සෙල්ලම් කරෙත් එකට. හැදුනි වැදුනෙත් එකට මහානත් වෙලා හිටියා, බුදුන් දැක්කේ නැහැ. ඉතින් අපි බුදුන් දකින්න ඇහිම් බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් බෑ බුදුන් දකින්න ඕන නුවණින්. මේ ධර්මය විනිවිද යන්න ඔබේ නුවණ පතුරවාගෙන කටයුතු කරන්න. එයින් මතුවන නැවුම් දර්ශනය තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. ඔබේ මමත්වය පරාදවන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය හමුවෙහි පමණයි. වෙන කිසිදු තැනක ඔබගේ මමත්වය පරාද කරන්න පුළුවන් කමක් නැහැ. මමත්වයේ ඉවත් කළ යුත්තේ මමත්වය අවිද්‍යාත්මක පරිසරයක් සෑම විටම නිර්මාණය කිරීමට උපකාරක වන නිසා. මමත්වයේ ඉවත් කළ යුත්තේ ඒකයි. අවිද්‍යාත්මක පරිසරයක් නිර්මාණය කර ඔබට යා හැකි දුර ඔබ කෙළවරටම යා යුතුයි. කෙළවරටම ගිය පසු ඔබම ඔබව අතහැර යායතුයි. හැමදේම මම අතහැරියා. මම තාම මම අතහැරියේ නෑ. හැමදේම අතහරින්න කලින් මම අතහැරියොත් හැමදේම අතහැරුණා. මමත්වයේ තියෙන ගැඹුරු මනසේ මමත්වයේ තියෙන අයට තේරෙනවා තමන්ගේ හිත ගැඹුරෙන් ගිනි පොකුරක් තියනවා වගේ, ගිනි කන්දක් තියනවා වගේ. නොවිසිඳුණු ප්‍රශ්නයක් ගැඹීර පතුලෙහි තියනවා වගේ දැනෙනවා. ධර්ම අවබෝධය කරගත්තාම ඒ ගැඹුරු සිතට තමන්ගේ අවධානය යොමු කළොත් ඒ අවබෝධය ලැබූ කෙනාට අන්න දහම්සෝය පවා විඳින්න පුළුවන්. මොකද හේතුව ඒ ගැඹුරු මනසේ ගිනි ගන්නා ස්වභාවයක්, දැල්වෙන ස්වභාවයක්, පිච්චෙන ස්වභාවයක් නැහැ. ධර්මයේ යනු න්‍යායාත්මක ධමයක් නොවේ. එහෙට ගමන් කරන න්‍යායක් හෝ පවතින න්‍යායක් හෝ එහි නැහැ. ඒ න්‍යායවල් තියෙන්නේ කර්මයට සම්බන්ධව. සෑම ක්‍රියාවක් සමගම සම්බන්ධයි චේතනාව. චේතනාව සම්බන්ධයි ක්‍රියාවත් සමග, ක්‍රියාව සම්බන්ධයි චේතනාව සමග. අන්‍යෝන්‍යයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එතකොට චේතනාවෙන් කර්මයට බැසගත්තහම චේතනා කර්මයක් බවට පත් වෙලා. චේතනාවෙන් නිවන් දකින්න බෑ. චේතනාවෙන් පව් කරන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, උපේක්ෂා සහගතව ජීවත් වෙන්න පුළුවන්. චේතනාවෙන් නිවන් දකින්න බෑ. චේතෝ විමුක්ති. අහලා තියෙනවනේ වචනනේ, චේතෝ විමුක්ති. එහෙමනම් චේතනාවට සම්බන්ධ නැත්තම්, චේතනා කර්මයක් එහි නැත්තම් චේතෝ විමුක්ති. චේතෝ විමුක්ති මාර්ගයක් කරගන්න ඕන. දැන් ඔය කොහොමද මේක කරන්නේ, මොකද්ද අපි කරන්න ඕන කියලා ගොඩක් අය උත්තරයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ චේතනාවක් හදාගන්න. මොකක් හරි අපිට කියන්න මේ අපිට මේ කරන්න ඕන වැඩක්. එතකොට මේක අහන්නද තියෙන්නේ? ඉතින් අවසානයේ අපිට ඒ උත්තරේ හරි දෙන්න වෙනව. ඔව් ඔව් අහන්න කොටි කාලයක් අහගෙන ඉන්නකොට තේරෙයි. කියන්නේ චේතනාවකින් වැඩ කරපු මේ මිනිස්සයාට චේතනාවෙන් තොරව පවතින්න දන්නේ නැහැ. චේතනාවක්ම ඉල්ලනවා, චේතනා කර්මයක්ම ඉල්ලනවා. ඔයත්තන්ට තාගමක් හැටියට අලුතෙන් හදලා උදේ පාන්දර ඉඳලා දවසර 10 පාරක් විතර කෑ ගැව්වාම දෙවියන් අතරට ස්වර්ගයට නිවනට යා හැකි කියලා ආගමක් හැදුවා නම් ඕගොල්ලෝ දවසර 10 පාරක් කෑ ගහන්නේ නැද්ද? උදේ පාන්දරට බුදු අම්මෝ කියලා කෑ ගහන්න ඕන. දවල්ට බුදු අප්පෝ කියලා කෑ ගහන්න ඕන. නේද? එහෙම කෑ ගැහුවාම ස්වර්ගයට යා හැකේ, නිවනට යා හැකේ කියලා කිව්වොත් ඉතාම ලේසි ක්‍රමවේදයක්. මට ශ්‍රාවකය වැඩි වෙනවද නැද්ද? ඕගාල එනවා, වැඩි දෙයක් නෑ. එහෙ සිම්පල් නිවනට යන්න පුළුවන් ක්‍රමය ඉතාම සරලයි. උදේට බුදු අම්මෝ කියලා කෑ ගන්නවා, දවල්ට බුදු අප්පෝ කියලා කෑ ගන්න විතරයි තියෙන්නේ. පිරිස වැඩි වෙන්නේ නැද්ද? පිරිස වැඩි වෙනවා. අඩුවට තියෙන දේවල් හොයන්න ගියාම ඒවයි ලොකු අඩුවක් තියෙනවද නැද්ද? තියෙනවා. මට ඒ දවස්වල වාහනයක් ගන්න උමනා වෙලාවේ පත්තරේක දැක්කා ලක්ෂ 2කට කාර් එකක් තියෙනවා කියලා. මා තනික දුවල ගියා බලන්න. කොහමාරි මලකඩ එහෙම ගතලා පිහිදාලා නැග්ගා. නැගලා බරවර ගාලා දැයිදෝ. හරියට බ්‍රේක් නෑ. වමට හැරෙව්වහම දකුණට හැරෙවෙන්නේ. දකුණට හැරෙව්වහම වමට යන්නේ. යනකොට මග කෑලි කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ හරි ඒත් කමන්නේ හදලා ගන්නවනේ කියලා කල්පනා කරනකොට මේ මං අහුව දැන් මේකේ ලයිසන් ඉන්ෂුරස් තියෙනවා කියලා. ඒව නෑ, ඒව මුකුත් නෑ කිව්වා. ඒව මුකුත් නෑ. ඉතින් කැසියට මොනව හරි නම්බරයක් ගහලා ආයි මේක රෙජිස්ටර් කරලා හදා ගන්න ඕන කිව්වා. කාගේ හරි පරණ කාර් එක නම්බරයක් අරන් මේකට ගහලා හදන්න ඕන කිව්වා. කොහොමද අඩුවට හොයන්න ගියාම වෙච්ච දේ. ඉතින් ඒ වගේ අඩුවට ලේසියට සරලව නිවන් දකින්න හොයන යටත් මොකද වෙන්නේ? ඕන්න ඔය වගේ මලකඩ කාර් තමයි හම්බෙන්නේ. ඒකට අවශ්‍ය කරන කැපවීම, ඒකට අවශ්‍ය කරන මහන්සිය අනිවාර්යෙන් වෙන්න ඕනේ. මේක කායික මහන්සියක් නන් නෙමෙයි තියෙන්නේ, බුද්ධිමය මහන්සියක්. ඒ බුද්ධිම මහන්සිය අනිවාර්යෙන් සිද්ධ කරන්න කෙසේ හෝ සොයා සෙවිය යුතුයි. අවබෝධ වෙනතුරුම ධර්මයේ සෙවිය යුතුයි. දැන් වරක් දෙකක් සොයලා අත්හරින්න එපා. අවබෝධයේ ස්වභාවය තුලින්ම පහළ වෙනකන් සොයන්න. හොද්ද තැඹෙනකන් හැදි ගන්න ඕනේ නේ. වරක් දෙකක් අත ගහලා මේ හොද්ද හැදුන්නේ නැහැ කියලා එන්නේ. ඒක කාලයත් ඒ තැඹෙන ප්‍රමාණයත් එක්ක ඒකේ ස්වභාවයක් තියෙනවා. ඒ පදම එනකන් ඒක අපිට හැදි ගන්න සිත් වෙනවා. ඊට පස්සේ රසයි. ඒ වගේ ඔබ මේ ධර්මයේ තුල තැඹෙනක තුරු මේක නිසි කාලයත් එක්ක පදන් වෙන තුරුම මේ ධර්මයත් එක්ක ඔබ යොමු වෙන තැන මේ නොතේරෙන ධර්මයක මොහතක අවදි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙමනේ. එහෙම සිතූ වේලාවක නෙමෙයි. අසිරිමත් වේලාවක මේ ඥානය, මේ ආලෝකය, මේ හිතා ගන්න බැරි ධර්මය මේ සිත තුළින් අරුම පුදුම විදියට පහළ වෙනවා. මාර්ය කිව්ව ඔබ මැරේ කියලා ওই විදියට ගිහිල්ලා මොකද දුන්නේ? මට මේ සත්‍ය සොයා ගන්නව මැරෙන්නට මලක් කමක් නැහැ කියන අදහස. දැන් ඔබත් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යද්දී එක තැනක් එනෝ මැරේ කියලා හිතන තනක් යනවා. ආත්ම සෙනෙහය ඇවිල්ලා බය කරනවා. යන්න එපා, මෙතනින් එහාට ගියොත් ඔයා මැරෙනවා. මොකද්ද මේ? මොකද්ද මේ මරණය? මමත්වේ මරණය. මමත්වේ මරණය ඇති වෙනවා. එතකොට මොනවද ඒ ඇති වුණත් ඔබට දෙමි. දැන් මටත් එහෙම සිද්ධියක් වුණා. ධර්මයේ සුවාගෙන ගිහිල්ලා අවබෝධ වෙන කිට් වෙනකොට මේ තේරෙනවා. මේක අවබෝධ වුණාම ඉතින් මට නෙමෙයිනේ ඇති වැඩක් නෑනේ කියලා. නිවනත් මට තියෙන්න ඕන. ඈ ගේ දොර ඉඩකඩම් යාන වාහන ස්වාමි භාර්යාවරු ඔක්කොම තියෙන්න ඕන කාටද? මට. දැන් මේකත් ඕ මට තියෙන්න ඕන කියන තැනින් ඔන්න හිතනවා. ඊට පස්සේ තේරෙනවා කාලයත් එක්ක යනකොට නෑ එහෙම තියෙන්න ඕනේ නෑ. මේ මම කියන එක තමයි මල් ළඟ තියෙන ලොකුම අවිද්‍යාව, මට දුක පිණිස පවතින දේ කියලා. මම මැරෙන්න ඕන. එතන ඉඳලා තියෙන දේවල් ඔක්කොම මට නොවෙන්න පුළුවන්. ඒක මටේ කියලා මේ දැනගන්න අවිද්‍යාවට වඩා ඒක හොඳයි. ඒක විද්‍යාත්මකයි. ඒක යථාර්ථයක්නේ. ඔය මට කියලා හිතාගන්නේ එකක්වත් මට වෙනවද? මගේ වෙනවද? උත්තරේ නෑ. ඉතින් ඒ ස්වභාවයේ යථාර්ථයටපත් වෙලා ඒ ස්වභාවයේ එලෙසම තේරුණහම කොච්චර සහනශීලීද? බොරුවට මට මම මගේ කියලා හිතනවට වැඩිය. පැහැදිලිනේ? තමන් සංසාරේ හරි පෞද්ගලිකයි. සංසාරේ හරියට තමන් තනියෙන් යන්නේ. ස්වාමි භාර්යවරු හැටියට හිටියට දෙන්නම එකපාරේ ඉපදුනේ නෑ. මේ යනකොට දෙන්නම එකපාර මේ යන්නේ නෑ. දුවා දරුවෝ හිටියට, යාළුව මිත්‍රයෝ හිටියට ඒ කවුරුත් පස්සෙන් එන්නේ නෑ. තමන්ගේ මනසේ නුවණේ ගුණේ ඇති කරගත්ත ඒ සොඳුරු ධර්මයේ පමණයි තමන්ගේ සෙවනට, තමන්ගේ තනියට, තමන්ගේ ආලෝකයට සිටින්නේ. එතකොට තමයි තේරෙන්නේ මම වටිනම දේ මේ ධර්මයේ තුලින්, ඥානයේ තුලින් තමයි මම ඇති කරගෙන තියෙන්නේ කියලා. එතකොට මම භෞතික දෙයක් වෙනුවෙන් අගයක් හදාගන්න නෙමෙයි, මේ අධ්‍යාත්මික සුවතාවය තුළ මම අගයක් ලබනවා. ඉතින් අපිත් ධර්මයේ තේරුම් ගත්ත දවසේ ඉඳලා පෙන්නතුණි ඒ ඇතා නැතා අපේ සහනය නිම වුණේ ධර්මයේ තුලයි. යථානතා ඒ සහනය නිර්මාණය වෙන්නේ ධර්මයේ තුලයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැදීර කොහේ හිටියත් කොතන ගියත් ඔය ආරණ්‍යයකට වෙලා තමන්ගේ සොයේ තමන්ට හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි සේවයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක නම් මම කියන්නේ නැහැ. මොකද හේතුව අනුන්ගේ තැනක සේවයක් කරන්න නම් ලේසි වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ පදනමට ගරු කරන්න වෙන නිසා. එතකොට අද අපි සේවයක් කිරීමට තමයි මේ ආයතනය තියෙන්නේ. ස්වාමීන් වහන්සේට මොනවා හරි ඕන වචනයක් කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අභියෝගයක් කරන්න කෙනෙක් කවුරු හරි මේ ඉන්න බෑ ඵලයන් කියලා කියන්න කෙනෙක් නැහැනේ. මේ ඉන්න විදියට දේශනා කරන්න නැත්නම් එහෙම කියන්න කෙනෙක් නැ ඕන දෙයක් කීමේ හැකියාව තියෙනවා. කතා කිරීමේ නිදහස තියෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. දැන් මම මේ කියන දේවල් වල හැටියට අනුන්ගේ තැනක හිටියොත් ඉන්න දෙයි කියලා හිතනවද? ඉන්න දෙන්නේ නැහැ. මේ යකා කියනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා එකක් නැහැ කියලා. ඉතින් ඉන්න දෙයද? ඉන්න දෙන්නේ නැහැ. ඈ ඒ වගේම ලෝභ දේශ මොහ අත්හරිනවා වගේම අලෝභ ද්වේෂ මොහ අත්හරින්න ඕනේ කියලා කියනවා. මේ මොන පිස්සුවක්ද? මේක බොරුවක්. එතකොට මේ මමේ කියලා සෑදිලා තියෙන මේ සියලුම බැඳීම් ටිකේ ඒක රාශීත්වයේ තමයි. පැහැදිලිද? දැන් අපි අරගත්තාම එහෙම බෝල කළාම කියනවා අර තල හකුරු ආදීයකට දාලා ඉවරලා මෙහෙම හැදුවාම බෝලයකට මොකද ඒකට කියන්නේ? තල බෝල. තල කැරලි. ඒ තල වෙනම තිබ්බා, හකුරු වෙනම තිබ්බා, තල බෝල තිබ්බද? නෑ. එහෙනම් මම කියන එක සෑදිලා තියෙන්නේ මොනවයින්ද? මේ හැම සංස්කාරක ධර්මයක්ම එකර මගේ කියලා සම්පින්ඩණය කරන තැන, අනලා ගන්න තැන, ගුලියක් හදලා ගන්න තැන ඔන්න මම. ඒ තලබෝල තමයි හැමෝම. වටේම තියෙන ඒවා අරගෙන එකට අමුණලා අනලා පිඩි කරලා හදලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට කියන්නේ මොකද්ද? මම. ඊට පස්සේ ඒකට කියන්නේ මම බෝල. ඒවා බෙදාවෙන් කරපු තැන කිසිවක් නැත. නිවසක් තියනවද? මේ ධර්මශාලාවක් තියනවද? එහෙම දෙයක් සෑදෙන්නේ, එහෙම දෙයක් නම් වෙලා තියෙන්නේ ශාල වැලි ප්‍රමාණයකින්, ගඩොල් ප්‍රමාණයකින්, කම්බි ප්‍රමාණයකින්, ලී ප්‍රමාණයකින්, යකඩ ප්‍රමාණයකින් හැදිච්ච නිසා ඒකට අපි කියනවා ගේ කියලා කියනවා, ගෘහය කියලා කියනවා, ශාලාව කියලා කියනවා. එවනම් ඔබේ මමත්වයේ කියන්නේ මොකද්ද? නිර්මාණයක් නොවේද? නිර්මාණයකට කියන නමක් නොවේද? දැන් අපි මේ ගෘහයේ ශාලාව කියලා කියන්නේ මොකද්ද? නිර්මාණයට. දැන් අපි කියනවද ගඩොල් වලට ගේ කියලා? නෑ. සිමෙන්ති වලට කියනවද ගේ කියලා? නෑ. යකඩ වලට කියනවද ගේ කියලා? නෑ. හුණු වලට, බදාම් වලට, මේ තියෙන දේවල් උපකරණ සියලුම දේවල් වලට කියනවද ගේ කියලා? ඔය හා සමානයි ඔබගේ මමත්වය. මමත්වය කියන්නේ ඒක රාශීත්වයකට දෙන නිර්මිත නාමයක්. එතකොට ගේ කියන්නේ මොකද්ද? නිර්මිත නාමයක්. ගේ කියලා එකක් ලෝකෙ කොහොමද තියෙනවද? ගෙවල් කියලා එකක්? ගෙවල් කියලා එකක් නැහැ ලෝකෙ. ඒ නිර්මිත හැඩයට ලබා දෙන ඕ සංකේතයක්, ආමන්ත්‍රික නාමයක්, විවාහාරික නමක්. මමත්වයත් එහෙමයි. මෙහෙම හිතන්න ඕන, හරම හිතන්න ඕන, මේ විදියට හිතුවොත් හරිද අර විදියට හිතුවොත් හරිද කියලා හරියන්නේ නැහැ. මොකද හේතුව චේතනාව තුළ නිවන හදන්න බෑ, නිවන ක්‍රියාත්මක කරවන්න බෑ. චේතනා හම්බික්කවේ කම්මං වදාමි, කර්මකාරය කොට නිවන් දකින්න බෑ. කම්ම නිරෝධාය සංවත්තති, කර්මයේ ඉක්ම වූ තැනයි නිර්වාණය ලැබෙන්න. චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දාහනි පුනබ්බෝ. චේතෝ විමුක්තියක් ඇති වෙන්න. ලබනාත්මේ භවය නෙමෙයි මේ ඉන්න භවය නැති වෙන්න ඕන. දැන් අපි අය හදන ලබනාත්මේ භවය නැති කරන්න. මේ ඉන්නෙත් භවය නෙමෙයිද? මේ ඉන්නෙත් භවය. මේ මොහොතේ භවය නැති කරගත්තනම් පුනර්භවය නැහැ. මේ භවයේ මේ මොහොතේ භවයක් තිබුණොත් පුනර්භවයක් තියෙනවා. අපේ අයට ඇස් දන් දෙන්න කියලා කිව්වා. මොකද කරේ? මෙන්න ඇස් දෙක ගලෝ ගලෝ දන් දෙනවා මලාට පස්සේ. අපේ අයට කන් දන් දෙන්න කිව්වා. ඊළඟට කන් දෙකක් දෙනවා. කන් ගන්න තැනක් නැහැ නේ. නාහි දන් දෙන්න කිව්වා. නාහි ගලවල දෙනවා. දිව දන් දෙන්න කිව්වා. දැන් දිවත් දන් දෙනවා. ශරීරයත් අතහැරිනවා. එකත් මේ මොනවද? භූම දහනය කරනවා. අතුන. ඉතින් බුදුරජාණන් වහන්සේලා, බෝසතුන් වහන්සේලා මේ අස්කන්නාසාදී දිව ශරීරය මන කියන මේ සදහායතන දන් දෙන්න කියලා කියපු දේ වරදවා වටහා ගත්තාම මොකද වෙන්නේ? දැන් අපි ඇස් කන්න ආස දිව ශරීරය අතහරින්න කියලා කිව්වහම ඒව ගලවලා අතහරින්නද? තෘෂ්ණාවෙන් මේවා කෙරෙහි තියෙන බැඳීම අතහරින්නයි තියෙන්නේ. ඒක ක්‍රියාවක් නෙමෙයි, චේතනාවක් නෙමෙයි, උපාදානයක් නෙමෙයි, ස්වභාවික අතහැරීම. පුජ්‍යල අතහැරීමෙන් කවමදාකවත් නිවන් දකින්න බෑ වෙනවා. පුජ්‍යල අතහැරීම කවදාවත් නිවනට උපකාරක නෑ. පැහැදිලිද? පුජ්‍යල අතහැරීම කවදාවත් නිවනට උපකාරක නෑ. පුජ්‍යල අතහැරීම යනු අනිවාර්යෙන්ම ගැටීමක්. නිවන් දකින්න තියෙන එකම දේ කල්යාණ මිත්‍රත්වය, සන්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපatti. ඕක තමයි භාවනාව. ඕක තමයි ක්‍රියා කළ යුතු ක්‍රියාකාරකම. යෙදී යුතු යෙදීම හැටියට සලකන්න පුළුවන්. ඉතින් මේක අවබෝධ කරගත්තට පස්සේ දන් දෙන්නත් පුළුවන්, සිල් රකින්නත් පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන් මේක අවබෝධ කරගත්තට පස්සේ. මේක අවබෝධ වෙනකම් ලේසි වෙන එකක් නෑ අනිත් එකක්වත් කරන්න. අඟුලිමාල කෙනෙක් වුණා දමනය වෙන්නේ ධර්ම අවබෝධය තුළින්. ලෝකෝත්තර ඥාන උපදවා වාසය කරන්න, ලෝකෝත්තර සිත් උපදවා වාසය කරන්න එතකොට ශරීරය සහ ලෝකෝත්තර ඥානය, ලෝකෝත්තර සිත කියන්නේ දෙකක්. ශරීරය අනුගමනය කරන්නේ ශරීරයේ ස්වභාවයයි, ලෝකෝත්තර සිත සහ ඥානය අනුගමනය කරන්නේ ලෝකෝත්තර ස්වરૂපයයි නේද? දැන් මේ ගෘහයක්, මේ බිල්ඩිමක් අනුගමනය කරන්නේ තවත් කෙනෙක්ගේ න්‍යායක් නෙමෙයි, ඒ වස්තුන් වල, ඒ ද්‍රව්‍ය වල තිබෙන ස්වභාවික න්‍යාය තමයි අනුගමනය කරන්නේ. සිමෙන්ති වල ආයු කාලය කොච්චරද, ඒක තමයි එහි අනුගමනය. ලීයක් අනුගමනය කරන්නේ ලීයට අවශ්‍ය කරන දහම. එතකොට අපිට මේ ලෝකේ අපි මේ චේතනාවෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෑ. ඒවා කෙසේ නමුත් මොන විදියෙ චේතනාවක් ගත්තත් ඒවා අනුගමනය කරන්නේ ඒ ධර්මතාවලට අනුකූල වූ ධර්ම. අපි වයසට යනකොට කැමති නෑනේ අපේ චේතනාවට අනුකූල වෙනවද ශරීරය? නෑනේ. අපි කෙස් ටික ඉදෙනවට කැමති නෑ. අනුකූල වෙනවද? අනුකූල වෙන්නේ නෑ. ඊට පස්සේ ඉතින් කෙස් වල නම් ඉදෙනවා, මම ගෙනල්ලා හයාඩයි ටිකක් ගාගෙන එනවා කියලා ඉවරලා. ඊට පස්සේ ඒක උඩින් පාට කරගෙන පොඩි ලුක් එකක් අරගෙන කාලයක් ඉන්නවා. එසේ නොවන්නට කියනවා නෙමෙයි. අපගේ චේතනාව පරිදි චේතනාවක් තිබ්බට ඒ චේතනාවට කරන්න පුළුවන් දෙයක් ලෝකෙ නැහැ කියන්නේ. චේතෝ විමුක්තිය ලබාගත යුත්තේ ඒකයි. චේතනාවක් සෑදෙන්නේ අනවබෝධය නිසා. නැත්තම් චේතනාවකට චේතනාවක් හදන්න බලය සැකසෙන්නේ නැහැ. විද්‍යාව, ඥානය, අධ්‍යාත්මික ආලෝකය පහළ වුණාම චේතනාවක් එහෙම සකසන්න බෑ. ඔය පාප කර්මයක් එහෙම කරන්න මොකද හදන්නේ? පාපතර ලොකු ඝන චේතනාවක් හදනවා. උර ඝන චේතනාවක් හදන්න බැරි වෙනවා අකුසල අන්දමේ. තර් චේතනාව මුල් කරගෙන කරන දේවල් කුසල අකුසල ගණේට වැටෙනවා. චේත්‍රෝ විමුක්තියටපත් වෙලා යමෙක් කරන දේවල් ඔව් ඒවා වැටෙන්නේ නැහැ කුසල අකුසල වලට. උන්වහන්සේලාගේ ක්‍රියාදාමයක් තියෙන්නේ. ගහක් පවුපින් කරන්නේ නැහැ. මල් ගහක්වත් පවුපින් කරන්නේ නැහැ නේ. හැබැයි එතෙන්ට එන්න ඕන. පූජ්‍යලත්වයේ සිටියේදී නම් මෙතන පවක් නැහැ, පිනක් නැහැ කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒක අවිද්‍යාවක්. පූජ්‍යලත්වයේ සිටින තාක්කල් පවුපින් තියෙනවාමයි. කර්මානුරූප ස්වરૂපය තියෙනවාමයි. මාර්ගඵලලාභී කෙනාට පවුපින් වල බල දීම අඩුයි. ඒත් තියෙනවා. ဒီ මාර්ගඵල ඉහළට යනකොට ඒවයි සම්පූර්ණ මෙකියාම යනවා. අරියහත්වයට පස්සේ පවුපින් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාත්මික සිතට ඊළඟට ස්වභාවයක් හැටියට පවතී. ඒක මෙහෙම, ඒක පිටින් නෙමෙයි, ඒක ඇතුළතින් බලන්න ඕනේ. නැත්තම් ඉතින් ලබන්නන්නේ අග්‍රලාභී වෙන්නේ කොහොමද සීවිලි මහරහතන් වහන්සේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවනේ. සීවිලි මහරහතන් වහන්සේට මොනව ලැබුණාද? රහතන් වහන්සේට ලැබුණා කියලා එක බාරගත්තද නැද්ද? එහෙම බාරගත්තේ නෑ. ඒ නිසා රහතන් වහන්සේලාට මේ එහෙම පියුම්පව් ප්‍රශ්නේ නෑ කියන්නේ. මුගලන් හාමුදුරුවන්ට එතකොට එහෙනම් ගහලා තලලා පෙළලා දැම්මා ශරීර කූඩුව කැඩෙනකම්. කොහොමද ඒ කාලෙත් බණ කියපු අයට වෙච්ච දේ? මේ අපි නිකම් මොනවා හරි කර්ම විපාකාරව මේව තියලා දැම්මට ඒකේ කතාව වෙන එකක් තියෙන්නේ. බණ කිව්වට බමුණන්ගේ වැඩි දීපු දඬුවම. නැතුව මොකෝ මිල මුදල් ගන්න? මුගලන් හාමුදුරුවන්ග රත්තරන් තිබුණේ, මැණික් තිබුණේ, මොකද්ද වරද? සද්ධර්මයේ කියපු එක. මං ඒ කාලේ හිටියනම් එහෙම මේ පිහියක් අතේ අරන් යන්නේ. පොල්ලක් හරි මොකක් හරි එකක් අරගෙන තමයි, කඩුවක් හරි අරන් තමයි බින්දපාතිය වඩින්නේ වෙන්නේ. එහෙම නැත්තම් හිටකෝ අයද හරි තිබුණ ආරක්ෂාවක් දෙන්න මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට කියලා. ඉතින් හරි පුදුමයි හිතෙනවා සමහර දේවල් දිහා බලන අච්චර මුළු මහත් තුන් ලොවක් සනසපු බුදුහාමුදුරු පිරිනුවම් පාන පිරිනුවම් මංචකේ කාලේ පොඩ්ඩක් බලන්න. අර චොන්ද සූකරගේ දානේ වළඳලා යන්නේ ආනන්ද හාමුදුරුවොත් එක්ක විතරයි. දැන් මේ අපි වගේ මේ පොඩි හාමුදුරු කෙනෙක් හරි වේවා, ඔබේ ගෙදරට දාන්නට වැඩියෝ, ඇත්තෙම ඔබේ වාහනයකින් හරි එක්කෝ ඔබ හරි එහෙම නැත්නම් දන්නාඳුරන කෙනෙක්ගේ වාහනයක හරි සුරක්ෂිතව ඒ හාමුදුරු නැවත මම වඩින්නේ හවල්තැනට ගියොත් එතෙන්ට ගිනි දාන ස්වභාවයක් අරගෙන ස්වභාවයක් තියෙනවා. නමුත් මේ ගමනේදී ආනන්ද හාමුදුරේ බුදුහාමුදුරේ විතරයි වයෝ වෘද්ධ වෙලා. ඒ කියන්නේ පය තියෙන තැන නෙමෙයි ආනන්ද වඩින්නේ කියන සමයේ බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ. අවසානයේ ආනන්ද මට මෙතනින් එහාට යන්න බෑ කියලා අර ගහක් මුල වැඩ ඉන්නවා. මට ආනන්ද වතුර ටිකක් ගේන්න කියනවා. අර පින්නම් පාපු නේද ඒ ප්‍රදේශයේ අපිට බලන්න පුළුවන් ඒ නදිය. කරත්ත ගිහිල්ලා මඩ වෙලා ඉතින් වතුර බොර වෙලා ස්වාමීනි මේ වතුර බොන්න බෑ කියලා තුන් වතාවක් ආවා. තුන්වෙනි වතාව ගිහිල්ලා යනකොට වතුර පෑදිලා තිබුණා, වතුර අරන් ආවා. ඉතින් ඒව දානෝ ආශ්චර්ය කතාව හැටියට. මොකද අර කරත්තේ ගිහිල්ලා බොර වෙච්ච එක ඒක ගහගෙන යනවනේ තුන්වෙනි වතාව යනකොට. නිකන් බොරුවට කියනවා මේ මේ පෑදුනා නම්මනම් කියලා අර බුදුහාමුදුරු විඳපු දුක අමතක කරලා දානවා. ඒ මානසිකව විඳීමක් නෑ. මං කියන්නේ ප්‍රායෝගිකව බුදුහාමුදුරුන්ට එහෙම තත්වයක් එතන ඇති වුණා. ඊට පස්සේ ප්‍රායෝගික தත්වය තමයි අවසානයේ ගගේ වතුර පැහැදිලිදී බවට පත් වුණා. ඉතින් කාලයත් එක්ක තුන්වෙනි වතාවක් කියනකොට අනිවාර්යෙන් පැහැදෙනවනේ. ඒක නිකන් ආශ්චර්යයක් දාන්න ඕනේ බොරුවට. එච්චර ඉතින් ආශ්චර්යයක් තිබුණා. උඩින් ටුක් ගාලා ගිහින් ඉවරලා වෙන තැනකට ගිහිල්ලා ප්‍රතිකාරයක් අරගන්න තිබ්බනේ. ආනන්ද දැන් පයින් යන්න අමාරුයි, අපි ටුක් ගාලා උඩින් යන්න. ඉතින් එහෙම ගියේ නේ. ඒ නිසා අපි ඒකට ඉගෙන නොගලපෙන දේවල් කියන්න ඕනේ. ඇත්ත කතා මුද්‍රයන්න හසේට පහසු. දැන් වතුරට යගෙන ගියා, වතුරට ගෙනවා. ඉතින් ඒතර තනිව ප්‍රස්ථායකයන්න් වහන්සේත් නොහිටියනම් ඉවරයි. නමුත් බුදු කෙනෙක්ගේ තියෙන ඒ මහා බලාපොරොත්තුව, මහා කරුණාව කියලා කියන්නේ ගහද්දිත් බණ කියනවා, බණිද්දිත් බන කියන, කෙල ගහද්දිත් බන කියනවා, නිග්‍රහ කරද්දිත් බන කියනවා. දැන් මන් නම් එහෙම නැහැ. දහම නිග්‍රහ කරනවද, බයිනවද, දොස් කියනවද මම බන කියන්නේම නැතෝ පල අපායේ. දෙන්න පුළුවන් ඉහෙළම දනුව මේක. නැත් තරග කළා, වාද කළා, අපි අපහසුතාවයටපත් වෙලා එයා තවත් අකුසල් පුරව ගන්නව තත්ත්වයකට ගේනවට වැඩිය හොඳයි. චුන්ද සූකර නොබලා ඉන්නේ ඇයි, බලන්නේ යන්නේ නැත්තේ ඇයි? මහා කරුණාව නිසා. ඇයි චුන්ද සූකර මේක පිළිගන්නේ නැහැ ආනන්ද? ඒ නිසා මම කරුණාවෙන් එයාට වඩින්නේ බණ කියන්න වඩින්නේ යන්නේ. මම ඔතෙන්ට ගියොත් ওই මිනිස්සේ මට මන්නේ දික් කළා. අර අවුරුදු ලක්ෂයක් යන්න ඉන්න කෙනා ලක්ෂ 3-4ක් බවටපත් වෙනවා. එතකොට මම ඒක කරන්න හොඳ නැහැ. ඒ නිසා මම ඇතින් ඉන්න ඕන නේද? දැන් ඔය මව්පිය වුණත් කල්පනා කරන්න ඕන. දරුවන්ට පව් පුරවන්න නැති වෙන්න කටයුතු කරන්න අපිට හැකියාව දෙන්න ඕන. ඈ අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අනිත් කෙනාට පව් පිරෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්නට ක්‍රියා කරන්න. ඒ නිසා කෙනෙකුට ධර්මයේ නිසා හරි පව් පිරෙනව නම් අපි ඒකෙන් වෙලකිලා ඉන්න කටයුතු කරනවා. මොන නැති මනුස්සයන්ට බෙහෙත් දෙන්න ඕනේ. ආසනීපේ තියෙන ධර්මයේ උවමනා කරන පිරිස මේ දහම දුන්නාම ඇති. එහෙනම් ඔබ අප්‍රමාදීව ධර්මය අහන්න. ඔය ගොඩාක් අය ඉන්නෝ ධර්මයේ දැකපු අය ඇත්ත වශයෙන්ම රේඩියෝ එක කරේ තියාගෙන ෆෝන් එක කනේ ගහගෙනම ආපු අය. පැහැදිලිනේ? එහෙම තේරුම් අරගෙන අහපු අය තමයි. ඒ ගැන හරි සන්තෝසයි. උපාය මාර්ගයක කොහොම කොහොම හරි තමන්ගේ ධර්ම මාර්ගය තේරුම් කරගන්න ඕන. මට මතකයි ඒක සෞදි අරාබිය වගේ ගෘහ සේවිකාවක් එදිච්ච කෙනෙක් කියනවා, ස්වාමීනාන්ත මං ඉස්සර අර අඳින ලෝගෝ වගේ කැන්දේ නැහැලු. පස්සේ ඔබ වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණලු මට ෆෝන් එකේ. ඊට පස්සේ මං අඳින්න පටන් ගත්තලු ලෝගුව. අර මූණ වැහෙන ඔක්කොම ඇඟම වැහෙන ලෝගෝ වගේ කැන්ද අඳින්න පටන් ගත්තලු. මොකටද කියලා. එතකොට සායන්නාන්ද මම ෆෝන් එක යටින් ගහ ගන්නවලු. ගහගෙන ඉවරලා කන් දෙකට හෙඩ්ෆෝන් එක දා ගන්නවලු. දවසෙ වැඩ කරනවලු. අර හෙඩ්ෆෝන් එක ආවරණය වෙනවා. පේන්නේ නැහැ කාටවත් කියලා ඒක ගහගත්තාම. අන්න ඔකළු ලෝගෝ දාගත්තේ. දැන් බලන්න මේ වර්ෂය කොහොම හරි උපායක් එදුව මං බනහන්නේ කොහොමද කියලා. දැන් වෙන කෙනෙක් නම් කල්පනා කරනෝනේ නේද? වෙලාවක් නැහැ කියලා. එයා ලෝගෝක් දාගෙන අහන්න පටන් ගත්තා. ඉතින් ගොඩාක් ඒ සැනසීම ලබන්නේ ගොඩාක් වෙලාවට රටින් නොදුරුව ඒ තනිය හුදකලාවත් එක්ක මානසිකව තමන් තැවෙන තැන ධර්මය හොයාගන්න මහන්සි වෙන පිරිසක් ඉන්නවා. මෙහෙදී ඉතින් ආඩම්බර නැහැ. මේ අවශ්‍ය නැහැ. මේ හාමුදුරුවෝ නැත්තම් අපිට අරහාමුදුරුවෝ ඉන්නවා. අරහාමුදුරුවෝ නැත්තම් මේ හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවෝ කොයි හාමුදුරුවෝ නැතත් අපිට ප්‍රශ්නයක් නැහැ නේ කියලා ඔහේ ඉන්නවා. එක්ක කවද බැරිද කියලා ඉන්නවා. අවසානයේ මොකද වෙන්නේ? එක්කෙනෙක්ගෙන්වත් මේක නොලබා මිය යන සිද්ධ වුණාම යකෝ මං හිතුවා කවුරුත් ඉන්නවයි මට කියලා. කෝ දැන් මට කිසි කෙනෙක් නැහැ නේ කියලා අන්න එදාට තමයි තේරෙන්නේ. ධර්මයේ අගේ නැහැ නේ. ලාංකිකයාට ධර්මයේ අගේ නැහැ. මොකද රේඩියෝ එකෙත් ඇහෙනවා, නාලිකාවලත් ඇහෙනවා, හැම තැනම ඇහෙනවා. එනිසා ධර්මයේ අගය ඇති කරගන්න, ධර්මයේ වටිනාකම ඇති කරගන්න. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මේ සංස්කාරක ධර්මය දිරලා යනවා. මැරෙන වෙලාව කියන්න බෑ. මේ හොඳට හිටපු අය කැටිය රත් වෙනවා, රොටිය කර වෙනවා, පොස් වලට යනවා. සදාකාලිකයි කියලා බලේ නිලේ ඉන්න හදන අය ඉන්න අය එකපාරට හොස් ගාලා කර වෙනවා. ඒ මිනිස්සු කොහෙද යන්නේ? ඇඩ්‍රස් නැහැ පින්නතුනේ යන්න. ගොඩන් තැනකට ඇඩ්‍රස් නැහැ. ඒකට හේතුව බලමානෙන් අදිමානෝති කුක්කුරු බල්ලු වෙලා ඉපදේ. නැත්තම් මානෙන් හිටියාම රිලව් වෙලා උපදී. එහෙම හරි වුණොත් ලොකු දෙයක්. ඊට වඩා ඝන පාපයක් තිබුණොත් අවීචි මහා නරකේ. බලය නිසා, නිලය නිසා, ධනය නිසා ධර්මය පවා පාගාදම සම්බුද්ධ ශාසනය පවා නැති වෙන තැනට වැඩ කරන්නට කටයුතු කළාම ඒකෙන් හානියක් සිද්ධ වෙනවා. ඒ පාප කර්ම ඵල දෙනවා. ඒ නිසා ඔබේ දැවෙන ගිනි හැම මොහොතකම නිවාලන්න ඔබ නුවණැති කෙනෙක් වෙන්න, ශක්තිමත් කෙනෙක් වෙන්න. ඔබේ මනස නිවි සැනසී පවතින විදියටම පවත්ව ගන්නට දර්ශනය උපකාර කරගන්න. සුඛා සද්ධම්ම ශ්‍රවණ, සුඛා සද්ධම්ම දේශන. සද්ධර්ම ශ්‍රවණය කිරීම සුඛයක් බවට පත් වෙන ධර්මය පිළිබඳව දන්නායට. ධර්මයේ දේශනා කිරීම සුඛයක්. මට මේක මේ හදිසියන්නේ අමාරුවක් නෙමෙයි, දාලා යන්න දෙයක් නෙමෙයි. මේ කාලසටහන ඉවරුණා වෙනකන් මේ බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. මම බලාගෙන ඉන්නේ මට ධර්මයක් දේශනා කරන්න අවස්ථාව ලැබෙනකන්. මොකද හේතුව සුඛා සද්ධම්ම දේශන. මේ ධර්ම දේශනාවක් කරනවා කියන්නේ සුඛ. මොකද හේතුව මමත් මේ ධර්මයේ තුල ජීවත් වෙනවනේ. ඒ ධර්මයේ රසය වඩ වඩාත් හොඳට භුක්ති විඳිනවා. ධර්මයේ දේශනා කරගෙන යද්දී, ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දී ඒ ධර්මයේ රසය විඳින්න හැකියාවක් ලැබෙනවා. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. නොයිකුත් රසේ තියෙනවා, ද්වේෂයේ රසේ තියෙනවා, රාගයේ රසේ තියෙනවා, ලෝභයේ රසේ තියෙනවා, මෝහයේ හැම දෙයකම රසේ තියෙනවා. නමුත් සද්ධම්ම ශ්‍රවණයේ තියෙන රසය ධම්ම රසෝ ජිනාති, මේ රසය දිනනවා, මේ රසය ජයග්‍රාහකයි, මේ රසය විශිෂ්ටයි, මේ රසය උත්තරීතරයි කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා. මේක අපේ ලෞකික බුද්ධියෙන් ඇති වෙන දෙයක් නෙමෙයි, උත්තරීතර ලෝකෝත්තර ඥානයෙන්, දර්ශනයෙන්, බුද්ධියෙන් ඇති වෙන දෙයක්. ස්වාමීන් වහන්සේ කියනකොට නම් අපි එතෙන්ට එනවා, හැබැයි අපිට එතෙන්ට තනියෙන් නම් එන්න අමාරුයි කියලා කියනවා. ඉතින් ධර්මය වැඩෙන්න ඕන, ඉහළටම වැඩෙන්න ඕන. වැඩුණට පස්සේ තමයි තමා තුළම ධර්මය හොඳින් උපදින්නට පටන් ගන්නෙ. මුලදී එහෙම තමයි. ගුරුවරයා කියලා දෙනකොට හොඳට මට එතන තේරුණා. ආයි තනියෙන් තේරුම් ගන්න යනකොට යම් යම් තැන්වල පැටලුණා. ගානක් වුණත් එහෙම එක තැනකින් පැටලුණාම දිගටම පැටලෙන ගතියක් ඇති වෙනවා. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා. දැන් අපි වචනයක් ලියද්දි එක අකුරක් වෙනස් වෙනොත් මොකද වෙන්නේ? ඔහො වචනේ වෙනස් වෙනවා, අර්ථය වෙනස් වෙනවා. ඒ වගේ තමයි ධර්මයේ පොඩි තැනකින් තමන්ගේ දෘෂ්ටිය සංකල්පය මමත්වයට බර වුණොත් සම්පූර්ණ වෙනස් වෙනවා. එනිසා මමත්වයට බර නොවන ආකාරයට ධර්මයේ ගොඩනගෙන්නට, ගොඩනගා ගන්නට අපි ශක්තිමත් වෙන්න ඕන. මමත්වයට බර වෙන්නේ නැති වෙන විදිහට ධර්මයේ දේශනා කරන්න පුළුවන්. අවබෝධයෙන් දේශනා කරන කෙනෙකුටම පමණයි ඒකත් හැම කෙනාටම මේ දක්ෂතාවය එකලෙදියටම අනිත් කෙනාව තේරුම් අරගෙන මේක ඒ විදිහට තහවුරු වෙන්න කියන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මේක එසේ ඇසුවත් ඔබට හැම කෙනාටම එතෙන්ට ඒ පරිවර්තනය වෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපේ පින්නතුන් එක තේරුම් අරගෙන ධාමට අනුකූලව තමන්ගේ ජීවිත සාදාගෙන ලස්සන කරගන්න. හැම දිනාටම ධර්මයේ ශක්තිය, බලය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් තුරුණුවනේම සරණයි. තෙරුවන් සරණයි.